එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාව ව්‍යාපනය තරම් ගන්න ඊළම් රාජ්‍ය සිතිමත් එක්ක තමයි පෝස්ටර් මුද්‍රණය කළේ. ඒ ගහලා තියෙන ස්ටිකර් වල රන් වික්‍රමසිංහ මහත්මයාගේ ඡායාරූපත් තිබුණා. ඒ යාපනයේ මෙතුරු ව්‍යාපාරයේ එක්සත් ජාතික පක්ෂයේ ගෙනියන්නේ යාපනයේ අර්ධ ද්වීපයට ගැලපෙන්නේ. දකුණු එක්සත් ජාතික පක්ෂයේ ගෙනියන්නේ එහෙට ගැලපෙන විදිහට. ඉතින් කනගාටුවට කරුණ අපේ චම්පිකරණවක මැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයේ අලිය ලකුණෙන් තරඟ කිරින්. ලාල්කාන්ත මහත්තයාද වමනේ යනවා නම් චම්පිකරණවක මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට පසුගිය වතාවන් දෙකේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාපාරගෙන පාර්ලිමේන්තුවට ගිහපු චම්පිකරණව ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අයද කොහොම හිතනවා ඇද්ද?